මේ ගාථාව දාලේ උසබ රහතන් වහන්සේ මං අමුතුම හීනයක් දැක්කා. මං කරේ දාගෙන හිටිය අඹදළු පාට සිවුරක් ඇතෙක් පිටි වාඩි වෙලයි ගමට පින්ඳ පාත ගියේ. මහා ජනකාය ඉදිරියේ මං ලැජ්ජාවට පත් වුණා. ඇතාගේ පිටින් බිමට බහිනකොටම මට ඇහැරුණා. අන්න ඒ වෙලාවේ මට මං ගැනම විශාල කලකිරීමක් ඇති වුණා. මං එතකොට අහංකාරකමින් මත් වෙලා හිටියේ. එහෙත් දැන් මං ආසවක්ඛේ ඥානිය ලැබූ අරහත්ත්වයට පත්වන කෙනෙක්. මේ ගාථාව දාලේ මෝඝරාජ රහතන් වහන්සේ. හමේ පාට නම් ලස්සන නෑ තමයි. ඒ වුණාට ඒ භික්ෂුවට තියෙනවා ලස්සන හිතක්. පින්වත් මෝඝරාජ, ඔබ තුල තියෙනවා හොඳින් සමාධිමත් වෙච්ච හිතක්. භික්ෂුවක් වන ඔබ මේ හිමවටෙන සීතල රාත්‍රියේ කොහොමද ගත කරන්නේ? ඔව්, මං අහලා තියෙනවා මුළු මගධ ජනපදයේම ගොවිතැනින් සරුසාරයි කියලා. ඉතින් සූසි ජීවත් වෙන අනිත් අය වගේ තමයි මාත් පිදුරු කුටියක සුවසී ගත කළා. මේ ගාථාව දාලේ කුමාර කස්සප රහතන් වහන්සේ. ඇත්තින්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයයි. මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයයි. ශාස්ත්‍රීය වහන්සේ නම මුණගැසීම, ශාස්ත්‍ර සම්පත්තිය ආශ්චර්යයි. එනිසාමයි ශ්‍රාවකයින්ට මේ ආශ්චර්යවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අසංඛ්‍ය කල්ප ගණන තිස්සේ මට ලැබිච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධ ජීවිතේ. නමුත් ඒ ජීවිත අතරින් මේ ජීවිතය විතරයි අවසාන ජීවිතය උනේ. මේක මගේ අන්තිම සිරුර. ඉපදෙන මැරෙන සංසාරයේ හැදින පුනර්භවයක් නම් මට ආයිමත් නැහැ. මේ ගාථාව දාලේ බ්‍රහ්මාලි රහතන් වහන්සේ. කාටද තියෙන්නේ දමණය කළ ඉඳුරන්? රියතුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමණය කරගත්තා වගේ. කාටද තියෙන්නේ මාන්නයක් නැති, කෙලෙස් නැති අකම්පිත හිතක්? කාටද දෙවියනුත් කැමතිවන්නේ? ඇත්තෙන්ම මා තුළයි තියෙන්නේ දමනය කළ හිඳුරන්. රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්ත වගේ මටයි තියෙන්නේ මාන්නයක් නැති කෙලෙස් නැති අකම්පිත සිතක් මට තමයි දෙවියනි කැමති. මේ ගාථා වදාළේ චූලක රහතන් වහන්සේ. ඒ මනරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. කොටත් ලස්සනයි. ඒ මනරු ලස්සනට නාද කරනවා. මේ පොළොව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ. ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකක් හරි මාගේ. අහසේ තියෙන වලාකුළුත් ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් ඔන්න ඔය වගේ. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්මා සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයිතරම් හොඳද? දැකීමට දුෂ්කර ඒ සුදුසුදු අමා නිවන මේ සිතින් ස්පර්ශ කරන්ට ඕන. මේ ගාථා වදාළේ පච්චය රහතන් වහන්සේ. මම මහන වෙලා හරියටම දවස් 5යි. තවම අරහත්ත්වේ පිණිස නිවන් මගේ පුහුණු වන කෙනෙක්. ඉතින් මං කුටියට ගියා. මෙන්න මේ විදියට අදිස්ථානයක් ඇති කරගත්තා. මේ තණ්හාව නැමැති හුල උදුරා දමන තාක්ම මන් දැනගන්නේ නැහැ. මං කිසිම දෙයක් පානය කරන්නෙත් නැහැ. මං කුටියෙන් පිටතට යන්නෙත් නැහැ. මේ ශරීරය එක පැත්තකටවත් හරවලා හාස් කරවන්නෙත් නැහැ. බලන්න මං කොයිතරම් දැඩි වීරියකින්ද මේ නිවන් මඟ අනුගමනය කළේ. ඉතින් මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට, බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගන්නට. මේ ගාථාව දාලේ මාතංග පුත්ත රහතන් වහන්සේ. දැන් හරිම සීතලයි. දැන් ගොඩාක් රස්නේ. දැන් ගොඩාක් හවස් වෙලා. මෙහෙම කිය කියා තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සුත් ඉන්නවා. අන්න ඒ උදවිය දුර්ලභව ලැබුණ මේ අවස්ථාව අතපසු කරගන්නවා. ඔය සීතල රස්නේ කියන දේවල් තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්නට හොඳ නෑ. ඇත්තෙන්ම පුරුෂයෙක් කළ යුතු විදියට වැඩ කළොත් එයා සැපයෙන් පිරිහෙන්නේ නෑ. මම නම් ඔය හීතන, කුසතන, වැලු, සවැන්දර, මුදුතන ඕවා දුරින්ම දුරු කරලා දානවා. මං චිත්ත විවේකයමයි පුරුදු කරන්නේ.